සම්භූ ඥානෙන් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය ශ්‍රී සද්ධර්මය ශ්‍රී සද්ධර්මය ගච්ඡාමි පවිතු අදහස් සෝදා හරින්නට අමා ගඟුල ධර්මදේශනා සබ්බං රසං ධම්ම රසෝ චිනාති ධර්ම රසය සියලු රසයන් දිනයි සදෙවතුමි තිරුවනිහි අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා සියලු කරන්නේ සදෙවතුනි ධර්ම දේශනාව සඳහා අපිතාමත්ම ගෞරවයෙන් ආරාධනී කලේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයා රාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවණීය ස්වාමීන් වහන්සේට වහන්සේට ලවපුරා වෙසෙන අපේ සදහැබර දායකයන්ගේ විශේෂ ඉල්ලීම් රසක් තිබෙනවා ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා පවත්වනට යනුව සෑම ඉරිදාවක උදෑසන ගෞරවණීය ස්වාමීන් වහන්සේ රන්ගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය හරහා ධර්ම දේශනා පවත්වනවා සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගේ මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස తస్మా హియత్ కామేన మహత్తం వికంకతా సద్దమ్మో గరుకా తబ్బో సరం బుద్ధాన శాసనం తీ సంగ్రే శ్రీలంక మాధ్య జాలేహి సంగ్రే శ్రీలంక గువన్ నిదులి యవస్సే ధర్మదేశనావంత සවන් දෙනු ලබන යෝගෙම සවන් දෙන සදහම්හි රස කැමති සදහවර පින්නතුනි අප මෙමනාලිකා ඔස්සේ අපි සදහත් බෞද්ධ ජනතාවගේ ධම්මැස පාදා දීම සඳහා ධර්ම දේශනා කරමින් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ ධම් කරුණු පැහැදිලි කරමින් වත්මන් සමාජයේ වඩාත් සුචරදවාදී සමාජයක් බවට පත් කිරීම සඳහා වත්සන් සමාජයේ පවතිනා වූ චිත්තසංතානගත දුක මිනිස් හදවත් වලින් ඉවත් කිරීම සඳහා උත්සාහයක යෙදී සිටිනවා. එයාම තමයි අද දවසේත් අප මේ එවඳු ධර්මදේශනාවක් කිරීමට සැලසුම් කර තිබෙන්නේ. අපට පූර්වාදර්ශයක් තිබෙනවා. ඒ පූර්වාදර්ශයට කියන්නේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ගුණෙන් යුක්ත කෙනෙක් කියලා. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සම්බන්ධයෙන් මේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ගුණෙන් කියවෙන්නේ යම් දෙයක් වදාලාද ඒ දේ කළා. යම් දෙයක් කළාද ඒ දේ අදාලා. සාමාන්‍ය ව්‍යවහාරයෙන් එකට කියන්නේ කරන දේ කියන දේ කරන කියන එක. උන්වහන්සේ ලෝකයාට යම් ධම්මාවාදයක් ලබා දුන්නාද ඒ අවවාද අනුකූලව හැසිරීමේ පූර්වාදර්ශය බුදුරජාණන් වහන්සේමයි. ඊට වඩා හොඳ පූර්වාදර්ශයක් සදහවත් බෞද්ධයින් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කාටවත්ම හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තරමට උන්වහන්සේ නික්ලේශී භවෙන් යුක්තව ඒ සමාජයේ ආදර්ශමත් ජීවිතයක් ගත කළා. උන්වහන්සේගේ ධර්මදේශනා, උන්වහන්සේගේ හැසිරීම රටාව, උන්වහන්සේගේ කාලසටහන, උන්වහන්සේගේ අන් අය ආමන්ත්‍රණය කරන ආදී මේ සියල්ල අපිට ආදර්ශයට ගන්නට හරියට වටිනවා. මේ ආදර්ශය පදනම් කොටගත් තවත් කරුණක් පැහැදිලි කරන්නට තමයි අප අද ඔබ වෙනුවෙන් මෙම ධර්මානුශාසනාව කරන්න කල්පනා කළේ. මෙම ධර්මානුශාසනාව තිබෙන්නේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේහි. මේ නම් කොට තිබෙන්නේ පඨම උරුවෙල සූත්‍රයේ වශයෙන්. මේ සැබෑම ගැඹුරු අර්ථය ගත් කල ගුරුවරයෙක් තෝරා ගැනීම කියන එකයි. එය ඔස්සේ ඉදිරියට යන විට උන්වහන්සේගේ ගුරුවරයෙක් තෝරා ගත්තේ ඇයි? උන්වහන්සේගේ ගුරුවරයා කවුද කියන එක පැහැදිලි කිරීම නෙවෙයි අපේ බලාපොරොත්තු වන්නේ. උන්වහන්සේ අපේ පූර්වාදර්ශය නම් අපේ ජීවිතය බෞද්ධකමින් පුරවා ගැනීම සඳහා ගුරු කොට ගන්නට ඕන මොනවද කියන මේ කරුණ පිළිබඳව පැහැදිලි කර ගැනීම තමයි අපේ බලාපොරොත්තු වන්නේ. මේ සූත්‍රය පිළිබඳව සඳහන් කරන්නේ මෙන්න මේ වගේ. උරුවෙල් දනව්වෙහි නිරංජනා ගම්තෙර අජපල් නගරකව වාසය කරද්දී බුද්ධත්වයෙන් පසු මේ උන්වහන්සේට ඇති වුණ අදහසක් පිළිබඳව පැහැදිලි කරන ලබනවා. හරි අපූර්ව අදහසක් ඒකයි මම පැහැදිලි කරන ලබන්නේ. දුක්ඛංකෝ අගාරෝ විහෙරති අප්පතිස්සෝ. ඒකේ හොඳ තේරුමක් තියෙනවා. ගුරු උපදේශ නැතිව ගුරුවරයෙක් නැතුව වාසය කරන එක, මාර්ගෝපදේශකෙක් නැතුව වාසය කරන එක දුකක් කියලා පෙන්වලා තිබෙනවා. ගෞරවයක් නැති කෙනා බොහොම දුකසේ වාසය කරනවා කියලා පැහැදිලි කරන ලබනවා. උන්වහන්සේ හිතන විදිහක් මේ. එබැවින් අපටත් මෙහි දෙන ආදර්ශයක්. සාමාන්‍යයෙන් මේ ධර්මශ්‍රවණේ කරන අය පවා දන්න දෙයක් තමයි අපේ ගම්බදවිහාරෙත් පවතිනවා හකුරු කන්නක් ගුරෙක් ඕන කියලා කියනක් තියෙනවා. ඒ කියන්නේ නොදන්නා යම් කරුණක් කෙරෙහි අපට ගුරු උපදේශ අවශ්‍ය වෙනවා. මේ බැවින් අපට පාසල් යන ගුරුවරු ගුරුවරු වෙනවා. හැදෙන වැඩන සරතල් දරුවන්ට මව්පියන් ගුරුවරු වෙනවා. ඒකයි දෙගුරු කියලා කතා කරන්නේ ගුරුවරු දෙදෙනෙක් නිසා. ඒ වගේ ලෞකික ජීවිතෙත් මෙහෙම අපට ගුරුහරුකම් ලැබෙනවා. වෙලනම් කරන්න හෝ ගොවිතැන් කරන්න හෝ යම් කාර්යයක් කරන්න ගියාම පළපුරුදු අයගේ අවාදාන ශාසනා තමයි අපට හොගක් වටින්නේ. අද්දකින් නැති අයගේ. ඒ අය තමයි මේ පිළිබඳව පළපුරුද්දක් තිබෙන්නේ. ඒ නිසා ඒ අය පෙන්වා දෙන ආකාරයෙන් අපට ඊට පසුව පළපුරුද්දක් ඇති අය බවට පත් වෙන්න පුළුවන් ආධනිකයින්ට. නමුත් මේ කතා කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම ලැබඳු බාහිර කාරණාවල ගුරු තනතුරක් පිළිබඳව නෙමෙයි ඊටත් වඩා ගැඹුරු ගුරු තනතුරක් පිළිබඳව බව තේරුම් ගන්න වෙනවා. මේදී උන්වහන්සේ මෙහෙම කල්පනා කරයි කියලා පැහැදිලි කරනු ලබනවා. කන්නකෝ අහං සමනං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගරුකත්වා උපනිස්සය විහෙරෙයන්ති. මම කෙබඳු ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් කෙරෙහි සත්කාර සම්මාන කොට වාසය කරනවාද කියලා කල්පනා කරයි කියලා කියනවා. ඒදී උන්වහන්සේට ඇති වුණ කල්පනාවක් තමයි අපරිස්පුරස්සකෝ අහං සීලක්ඛන්දස්ස. උන්වහන්සේගේ සීල සමාධි ප්‍රඥා ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන කියන මේවා පිරිපුන් කරගන්න නම් උන්වහන්සේට ගුරුවරයෙක් අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඒ වයින් උන්වහන්සේට සමාන කෙනෙක්වත් නැහැ, උසස් කෙනෙක් ලබා. එබැවින් ගුරුවරයෙක් අසුරු කිරීම තුළ පරිපූර්ණ නොවුනා වූ සීල සමාධි ප්‍රඥා පූර්ණ කරගන්න නෙමෙයි උන්වහන්සේ ගුරුවරයෙක් ගැන කල්පනා කළේ. අපට නම් ගුරුවරයෙක් ගැන කල්පනා කරන්න ඕනේ පැත්තෙන් තමයි. අපේ බෞද්ධකම තුළ පරිපූර්ණ වුණේ නැති අලුපාඩු තිබෙනවා නම් අපි තාමත් ජීවත් වෙන්නේ පෘථග්ජන කියන සීමාව තුළ නම් පෘථග්ජන කියන සීමාව තුළ බුදු සමෙන් ලබන්න පුළුවන් සැනසීම සීමා සහිතයි. ඕනෑම පෘථග්ජන කෙනෙකුට ආර්ය භාවයටපත් වෙන්න පුළුවන් ඇඳුමේ වෙනසක් නැතුව සදහම් තේරුම් ගන්න පුළුවන් වෙනකොට. එතකොට අනේ ආර්ය භාවයටපත් වීම නැමැති ගමනේදී අපට මොනවද ගුරුකට ගන්න ඕන කියන මේ කාරණාව උන්වහන්සේ මෙහිම පැහැදිලි කරනු ලබනවා. තමන් වහන්සේට එහෙම පැත්තක් ගුරුකට ගන්න තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේත් ඒ වුණාට බොහොම නිර්හංකාරව ගුරුවරයෙක් සම්බන්ධයෙන් කතා කළ බව ඉතා වටින කරුණක්. මෙන්න මෙහෙමත් පැහැදිලි කරනවා. තස්ස මයිහං වික්කවේ හේත දෝසි. එකල්හි මට මහණෙනි මෙන්න මේ වගේ අදහසක් කල්පනාවක් ඇති වුණා. යන්නෝනහං කෝපායන් ධම්මෝ මයා අභිසම්බුද්ධෝ තමේව ධම්මං සක්කත්වා ගරුකත්තා උපනිස්සේ විහෙරෙය්‍ය. වෙන ගුරුවරයෙක් හොයාගන්න නැති නිසා මට මම මගේ ධර්මය ගුරුවරයා කොටගෙන ධර්මයට ගරු කරමින් වාසය කරා නම් හොඳයි නේද කියන අදහසක් උන්වහන්සේට ඇති උනායි කියලා තමයි ඊළඟ පෙළෙන් පෙන්වන්න ලබන්නේ. අනුතුරු සහම්පති මහා බ්‍රහ්මයා විසින් කර ප්‍රකාශයක් තිබෙනවා එතන. පෙර බුදුවරු, දැන් බුදුවරු සහ මතු බුදුවරු හැම දිනාමත් ගුරුවරයා බවට පත් කරගත්තේ කවුද කියන එක පිළිබඳව විග්‍රහ කරලා තිබෙනවා. මේ වගේ අදහසක් කිහිප සඳහන් වෙනවා. යේච අතිත්තබ්බා සංකිතා සම්බුද්ධා යේච බුද්ධා අනාගතා. යේ තරේහිච සම්බුද්ධා බහුන්නං ශෝකනාසනං. අතීතේ වාසය කළා වූ බුදුවරුද, වර්තමානයේ බුදුවරුද, අනාගතයේ ඇතිවන බුදුවරුද මේ කියන අය බුදුවරු සම්බන්ධයෙන් හොඳ ලස්සන උපමාවක් එතන පෙන්නලා තියෙනවා. බහුන්නං ශෝකනාසනං. ඒකෙන් කියන්නේ බුදුවරුන්ගේ කාර්යය බොහෝ දෙනාගේ සිත්ති පවතිනා වූ ශෝකයන් විනාශ කර දමන්නට අවශ්‍ය අවවාදන සාසන ලබා ගැනීම. හොඳ මතක තියාගන්න මේ කරුණ. බහුන්නං ශෝකනාසනං. බුදුවරු පහළ වෙන්නේ මිනිස් සර්ගයාගේ හිතේ පවතිනා වූ ශෝකයන් නසා දමන්නට අවශ්‍ය ධම්ම අවදේ ලබා ගැනීම සඳහායි. එබැවින් අපට අපේ සිතේ පවතිනා වූ ශෝකයන් නාසනය කර ගැනීම සඳහා අතීතද වර්තමාන අනාගතද සරණ කරගත් යුතු බුදුවරයා කියන අදහසේදී අපේ බුදුවරයා තමයි අපි සරණ කරගන්න ඕන. අපේ බුදුවරයා කියූ පමණින් බුදුරජාණන් වහන්සේගේ ශරීරය අවශ්‍ය නැහැ. අපට ශරීරය නැතත් උන්වහන්සේ වදාළ ධම ජීවමානව පවතින යුගයක් වශයෙන් අපි සලකනු ලබනවා. එබැවින් මේ ගුරුවරයා කවුද කියලා අපි හොයාගන්න උත්සාහ කරන්න ඕන. ඊළඟට මෙහෙමත් පැහැදිලි කරනු ලබනවා මෙහිදී. සබ්බේ සද්ධම්ම කරුණෝ විහංසු විහරන්තිච අතෝපි විහරිස්සන්ති ඒතං බුද්ධාන් න ධම්මතාති කියලා. ඒ අන්න එක තමයි ඉගෙන ගන්න ඕන වැදගත්ම කරුණ. සියලු බුදුවරු අතීතයේ වැඩ සිටි වර්තමානයේ අනාගතයේ සියලු බුදුවරු විසින් මොකද කරනවයි කියලා පෙන්වන්නේ සද්ධර්මය. සද්ධර්මයේම ගුරු කොටගෙන විහරංසු කියන එක, කියන්නේ වාසය කළෝය කියන එක, විහරන්තිච කියන්නේ වාසය කරනවයි කියන එක. ඒක වාසය වාසය කළෙත් වාසය කරන්නේ සද්ධර්මයේ ගරු කොටගෙනයි කියලා පෙන්වලා තියෙනවා. ඒක මේ බුදුවරුන්ගේ ධර්මතාවයක් කියලා පෙන්වලා තිබෙනවා. ඒ ධර්මයේ ගරු කොට ගන්න එක, ගුරු කොට ගන්න කියන එක බුදුවරු සතු ධර්මතාවයක් හැම බුදුවරයෙක් සම්බන්ධයෙන්ම. වෙනත් සූත්‍රයක් තිබෙනවා ගාරව කියලා. ගාරව සූත්‍රයේ සඳහන් වෙනු ලබන්නේ මේ වගේ කාරණයක් තමයි. උන්වහන්සේ ගුරුවරයෙක් සොයා ගැනීම සඳහා කල්පනා කිරීමේදී සොයා බැලුවයි කියලා තියෙන්නේ අතීතයේ හිටියා වූ බුදුවරු අනුගමනය කළා වූ ක්‍රියාමාර්ගය කුමක්ද කියලා. එදී උන්වහන්සේලා හැමදෙනාම ගුරු කතන්තරෙහි තබා ගත්තයි කියලා තියෙන සද්ධර්මයයි, එබැවින් තමන් වහන්සේගේ ගුරුවරයා බවට ධර්මීපත් කරගත්තයි කියන එක තමයි මේ සූත්‍රයේ පවතින්නේ. මෙහිත් එබඳු අර්ථයක් පවතින්නේ. ඒ කොටස අපි පුරා වෘත්තයක් වශයෙන් සඳහන් කළේ. නමුත් දැන් අනාගතයට එන කොටස තමයි දැන් මතක් කළ කාරණේ ගන්න ඕන. අපි ධර්මදේශනාවේ ගාථා පාඨයේ කුමක්ද? තස්මාහි අත්තකාමේන මහත්තම් විකංකතං සද්දම්මෝ ගරුතබ්බ සරං බුද්ධාන සාසනංති. ඒ අපි වෙනෙන්න එක තියෙන්නේ. අන්න ඒකයි එතන වැදගත් වෙන්නේ. කුමක්ද ඉන් කියවෙන්නේ? එහෙන් වැඩ කැමති, ඒ වගේම මහත් බව කැමති කියන එකේ තේරුම මාර්ගඵල පිළිවෙලින් නිවීම සැනසීම කැමති කියන එක තමයි මහත් බවක් කැමති කියන එකේ තේරුම. හැම කෙනෙක් ඇත්තම් බුදුරජාණන් වහන්සේලාගේ ඉගැන්වීම නැත්නම් මඟ පෙන්වීම අනුගමනය කරන්න කැමති නම් එයා විසින් කුමක්ද කළ යුත්තේ? සද්ධම්මෝ ගරුතා කතබ්බෝ හෙවත් ධර්මයේ ගුරු කොටගෙන වාසය කරන්න ඕනේ කියන එකයි. දැන් ඉතින් මෙතනින් එහාට තමයි මේ ධර්මදේශනාවේ වැදගත් කාරණා ටික තියෙන්නේ. අපි බෞද්ධින් වශයෙන් දක්කල අපට පරම්පරාවෙන් ලැබෙන බෞද්ධකමක් තුළ බොහොම ශ්‍රද්ධාවෙන් මෞපියන් කියා දෙන ආකාරයෙන්, එහෙම නැත්නම් අපේ පූජනීය මහා සංඝරත්නය කියා දෙන ආකාරයෙන් විහාරස්ථානයක් වටා ඒක රාශී වෙමින් සංවිධාන පිහිටුවා ගනිමින් අෂ්ටාංග උපෝසථයේ සමාදන් වෙමින් ඒ විහාරාරාම ඉදි කරමින් අලුත් වැඩියා කරමින් දියුණු කරමින් සැබවින්ම අපේ බෞද්ධ පින්වතුන් බොහොම වෙහෙස මහන්සි වෙනවා. මෙයාට කියන්නේ පින්වතුන් කියලා ඇත්තම කියනවා නම් පින්වතුන් කියන එකේ තේරුම සංසාරිකව පින් කරලා තියනවා කියන එක සහ දැනටත් පින් කරනවායි කියන එක. පුණ්‍ය මාර්ගය කියන කාරණාව ගත්තම බුදු සමය ඇතුළත් වන්නේ දසවස්තුක සම්මාදිට්ඨියට. ඒකට කියනවා කර්ම මාර්ගය කියලා. ඒ ධර්ම ශ්‍රවණය කරන සදහැවතුන් සුරාව සෞද දුරාචාරයේ ජීවිතය ආගම කොට ගන්නේ නැහැ. පරෝපකාරයේ ශාසනික දියුණුව උදව්පකාර කිරීම මේවා යහපත් කාරණා තමයි ආදර්ශයට ගන්නේ. එවිට දිවා රාත්‍රී දෙකේ ඔවුන්ට ඔවුන්ගේ චිත්තසංතානයන්හි පුණ්‍ය කර්මයන්ගේ හේතු රැස් වෙනවා. එබැවින් තමයි ඒකට කර්ම මාර්ගය කියලා කියන්නේ. කර්ම මාර්ගයේ යාමේ විපාකයක් වශයෙන් අපට මිනිසුන් අතර ඉපදුනත්, දෙවියන් අතර ඉපදුනත්, පැවිද්දේ හිටියත් ආයවර්ණ සැබ්බල කියනා වූ මේ ලෞකික සැප සම්පත්තීන් හිමිතර ගැනීමේ වාසනාව ලැබෙනවා. එබැවින්ම බුදුන් වහන්සේ වදාරනවා යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බංගේ තම් වෙනස්සති කියලා. යම් කෙනෙකුගේ ජීවිතේ පින් ඉවර වුණොත් Tamanta තියෙන සැප සම්පත්, ශාරීරික නිරෝගය ආදී දේවල් ඔක්කොම අහිමි වෙනවායි කියන සබ්බංගේ තම්. එඳ අපට තියෙන යහපත් දේවල් අහිමි වෙනවට අපි අකමැති නම් නිරන්තරයෙන් මේ පුණ්‍යකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න වෙනවා. නමුත් මෙතන හොයලා බලන්න ඕන ගැඹුරු කාරණයක් තියෙනවා. ඔබම කල්පනා කරලා බලන්න සමහර විට ඔබ අතර ඉන්නවා වෙන්න පුළුවනි පාසල් ගියේ නැති අයන්න අයන්නවත් ඉගෙන ගත්තේ නැති සමහර සදහවත් අම්මලා නැත්තම් තාත්තලා. වුණත් මේ බොහොම වැඩහැවෙන් මේ විහාරස්ථාන පවත්වාගෙන යාමේ කටයුතුවේදී උදව් කරනවා උපකාර කරනවා නමුත් උන්ට සදහම් කියන එක තේරුම් ගන්න පුළුවන් හැකියාවක් නැහැ. සදහම් තේරුම් ගන්නට හැකියාවක් නැති වුණාට පුණ්‍ය කර්මයන් කරන්න බාධාවක් නැහැ. ඒකට අපි කියන්නේ පුණ්‍ය මාර්ගය නැත්තම් කර්ම මාර්ගය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉදිරි ගමනක් යාම සඳහා මෙහි පැහැදිලි කරලා තිබෙන්නේ හැම කෙනෙකුටම ගුරුවරයා බවට ධර්මයේ පත් කරගන්නයි කියන එක. දැන් බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා වුණේ ධර්මයේ කෙනෙකු උන්වහන්සේ පැහැදිලි කරවා දාරනවා. ඒ වගේම යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන වදනක් තියෙනවා ත්‍රිපිටකයේ වක්කලි සූත්‍රයේ සංඝාටිකරණ සූත්‍රය වැනි සූත්‍රවල. යමෙක් ධර්මයේ දකින්නවාද ඌට බුදුන් දකින්න පුළුවන් කියන එක. එබැවින් අපට පුණ්‍ය මාර්ගයේ සිටමින්ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් අදද අපට බුදුන් දකින්නට බාධාවක් නැහැ කියන එකට සාක්ෂියක් තමයි මේ යෝධම්මං පස්සති සෝමං පස්සති කියන වදනේ තේරුම. ඒ ඔබ හැම දෙනා ධෛර්යයට පත් කරන කාරණයක් වශයෙන් මම සලකන්නේ. ඇතැම් මුල්පනා කරන බුදුරජාණන් වහන්සේම හමු වෙන්න ඕන ආය බුදුන් දකින්න කියලා. නමුත් ඒක අපේ අදහසක් විතරයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මනෝගත කර බුදුන් වහන්සේ වැඩ හිටියත් නැතත් උන්වහන්සේ ළඟ සිටියත් නැතත් සංඝාටිකරණ සූත්‍රයේ මම පැහැදිලි කරලා තියෙනවා මීට පෙර සිවුරු පුරේ ගෑවි ගෑවි හිටියත් බුදුන් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ගව් ගණනක් ඈත හිටියත් ධර්මයේ දකින්න පුළුවන් නම් බුදුන් දකින්න පුළුවන් කියන එක. එබැවින් ඔබ කල්පනා කරන්න ඕන මේ බුද්ධෝත්පාදයේ මිනිසත් බව ලැබලා තිබෙන්නේ එසේ මෙසේ පිනක් ඇතුව නෙවෙයි කියන එක. නමුත් මිනිසත් බව ලැබූ පමණින්ම සකල දුක්ඛයන්ගෙන් නිවීම හමුවන්නේ මේ රටේ මේ ලෝකේ මිනිස්සු කොච්චර ඉන්නවද? නමුත් ඔවුන් අන්‍යාගමික වශයෙන් ගත් කළ ඔවුන් බුදු සමය විශ්වාස කරන්නේ නැහැ. බුදු සමය පෙන්වන ත්‍රිලක්ෂණ අනුගමනය කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මිනිසත් බව ලැබ සදහම් හමු වුණොත් පමණක් තමයි මේ දුකින් අත මිදීමට කටයුතු කරන්න පුළුවන්කමක් තියෙන්නේ කියන එක. එබැවින් මිනිසත් බව ලැබුව විට සදහම් හමු වීම නැමැති මේ ඕනෑකමට නැත්තම් අවශ්‍යතාවයට විශේෂ තැනක් දෙන්න ඕන කියන එක තේරුම් ගන්න වෙනවා. මෙහිදී අප වැදගත් කරුණක් මතක් කරන්න කැමතියි. මේ බුදුසසුනේ අපට පෙනෙන අතීතයක් තියෙනවා ලංකාව තුළ අවුරුදු 7800ක් 900ක් 1000ක් ආදී වශයෙන්. මේ ශාසනය තුළ අද තරම් මේ ගොඩනැගිලි හෝ ධර්මයේ තේරුම් ගත්ත අයගේ දියුණුවක් නොතිබුණ යුග. ඒවා නටමුණු යුග තිබිලා තිබෙනවා. එවිට විහාරස්ථානයක් ඇසුරු කිරීම පවටපා නොගිය බෞද්ධයින් ඉඳලා තිබෙනවා. සමහර විට දානෙටත් නැතුව පාංශු කුලයට පවනක් ස්වාමීන් වහන්සේලා වැඩම කරගන්න තමන්ගේ කටයුතු ඒ විදිහට කරගෙන ඉන්න බුදු සමය පිළිබඳව එතරම් ගැඹුරක් නැති දැක්මක් ඇති අය ඉඳලා තිබෙනවා. ස්වාමීන් වහන්සේලාත් එහෙම ඉන්නේ නැති සද්ධර්මය යටපත් වූ ගෝලදී. මෙන්න මෙහිදී මේ ධර්මයේ දකීද බුදුන් දකී කියන තේමාව මතුවෙන්න පෙර තමයි මේ බුදුන් දැකීම කියන එක ඇසින් දැකීමක් කියලා කල්පනා කරලා තියෙන සමහර අය. ඒ අනුව ඉන්නට ඕනේ බුදුන් පහළ වෙන කල්ම ඉන්නට ඕනේ බුදුන් දකින්නේ කියන මතයක් තවදුරටත් මේ සමාජයේ ශේෂව පවතින්නේ. නමුත් මේ ධර්මයේ දකීද බුදුන් දකී කියන වචන ගත්තාම එතරම් කල්පමා කරන්න අවශ්‍ය කරුණක් වෙන්නේ නැහැ. ඒක ධර්මයේ පැහැදිලි කරගන්න අවශ්‍ය නම් හැකියාවක් තියෙනවා නම් කියලක තේරුම් ගන්න වෙනවා. අපි දකිනා වර්තමාන අවුරුදු 3400ක් ඔස්සේ ආපු ගමනේදී පොතපත බහුල වීම, විහාරස්ථාන දියුණු වීම, ඒ වගේම පූජනීය මහා සංඝරත්නය ඒවා පිළිබඳව දැනුමින් බහුලව වීන මේ කියන මේ පහසුකම් වැඩිපුර පවතිනවා. ඒ වගේම මම දකින කරුණක් තමයි වර්තමානයේ පවතින ගැටලු ඇද්ද මිනිස් වර්ගයාට. වර්තමානයේ හිත්ති පවතිනා වූ යම් ආකාරයේ ගැටලු තිබෙනවා. මේ ගැටලු වලට විසඳුම බුදු සමයනොත් ලබා ගන්නට වෙනවා. රජයෙන්, මව්පියන්ගෙන් අපි යම් යම් ගැටලු විසඳුම් ලබා ගන්න ලබනවා. නමුත් ඒ ගැටලු විසඳුනාට ජීවන ගැටලු විසඳෙන්නේ නැහැ. හිතේ පවතිනා වූ දුක් විසඳෙන්නේ නැහැ බාහිර ගැටලු විසඳගත්තට. ජලයේ, විදුලිය, දුරකථන, මහා මාර්ග, නිවාස ගැටලු විසඳගත්තට හිතේ පවතිනා වූ ලෝභ දේශ මොහයන් නිසා හටගන්නා වූ දුක් වලින් අත මිදෙන්න කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. එබැවින් ලෝභ දේශ මොහයන් නිසා පවතිනා වූ දුක් වලින් මිදෙන්න පුළුවනි නම් අපට ඒකත් මේ ජීවිතේ මේ අවස්ථාව තුළම කරගන්නට පුළුවනි නම් කොතරම් සැනසෙල්ලක් තිබේද? මා කීප වතාවක් පැහැදිලි කරලා තියෙන වදන එක කොටසක් අදාරම් පෙන්නන්නම්. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. සත්‍යක සූත්‍රය සඳහන් පාඨයක් මා ඔබට ඉදිරිපත් කළේ. නිවුණා වූ බුදුරජාණන් වහන්සේ නිවෙන්ට බණ කියනවා ඒක තේරුම. දැන් නිවුණා වූ බුදුරජාණන් වහන්සේ කියන එකේ තේරුම හොයාගන්න උත්සාහ කරන්න එතන. සාමාන්‍ය අය කල්පනා කරන හැටියේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 වෙදි තමයි නිවිලා තියෙන්නේ. නමුත් 80 වෙන පස්සේ එක බණක්වත් කියලා නැහැ උන්වහන්සේ. එහෙනම් බණ කීවේ අවුරුදු 35 සිට 80 දක්වා කාලයේදී. එහෙනම් අවුරුදු 35 දී උන්වහන්සේ නිවීමටපත් වෙලා තමයි බණ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ නිවීම තිබිලා තියෙන්නේ ජීවිතය තුළ. සෝවාන් ආදී මාර්ගඵල වලින් රහත් ඵලයටපත් උනාගේ ජීවිතවල නිවීම තිබිලා තියෙන්නේ ජීවිතය තුළ. ඒ නිවීම පිළිබඳ අවබෝධයේ ආරම්භය තමයි මාර්ගඵලලාභීත්වයටපත් වීම කියලා කියන්නේ. නමුත් මේ සඳහා ධර්මයේ කියන කොටස අවශ්‍යයි. දැන් අර ඔබ අපට සවන් දුන්න ආකාරයෙන් ඔබ විහාරස්ථාන රැක ගනිමින් යම් ආකාරයක පුණ්‍ය මාර්ගයක යනවා. අපි ඒකට කියනවා කර්ම මාර්ගය කියලා. ඒක ඉතා හොඳයි. නමුත් කර්ම මාර්ගයේ ගිය පමණින් ධර්ම මාර්ගය කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ධර්ම මාර්ගය වෙනම හොයා ගන්න ඕන. අර පාසල් වල තියෙනවානේ පහෙන් පහල ප්‍රාථමික ශ්‍රේණි, ද්විතීයික ශ්‍රේණි, ආයෙන් ඉහළ කියලා. ඒ පහෙන් පහල ඉගෙන ගත්තට හැමදාම 6 පන්තියට යවෙන්නේ නැහැ. එතනින් එහාට පහ මුල් කොටගෙන 6ට 7ට යන්න ඕනනේ. අන්න ඒ වගේ එකක් තමයි මේ කර්ම මාර්ගය කියන පැත්ත ගත්තල ඒක ආමිෂ පූජාවන්ට නැඹුරුන කොටස. ආමිෂ පූජාවන්ගෙන් ඉස්සරහට එන පුද්ගලයා අනතුරු ප්‍රතිපත්ති පූජාව නැමැති ඉහළ ශ්‍රේණිය වල කටයුත්තට යන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්න වෙනවා. එබැවින් මේ බුද්ධ අවවාදය අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන ධර්මයේ කුමක්ද ධර්මයේ ගුරුකට ගන්නෙ මොන වටද කියන එක. අන්න ඒකයි. දැන් සාමාන්‍යයෙන් අර හකුරු කන කතාවෙත් තියෙන්නේ මේ ගුරුකමක් තිබුණ නැත්නම් ඒක එහෙම කරන්න බැරි වුණයි කියලා මට කාලය නැති නිසා මම මේක විස්තර කරන්නේ නැහැ මේ වෙලාවේ. බොහෝ දෙනෙක් දන්නවා ඇති. ඒ වගේ මේ ජීවිතේ වඩාත් සාරවත් කරගන්න. ජීවිතය ජීවත් වීමේදී මොහොන දෙන්න සිදු වෙන්නා වූ අටලොවම දහමට අයිති දුක් වලින් කම්පා වෙන්නේ නැතුව ඉන්නට. බුදුරජාණන් වහන්සේ වදාරනවා දහම ගුරුකට ගන්න කියලා. මේ පෙන්වන්නේ අපි හැම දිනකටම ඒක සියලු දෙනා ධර්මයේ තමන්ගේ හිත වැඩ කැමති පුද්ගලයෙක් නම් ධර්මයේ ගුරු කොට ගන්න ඕනේ කියන එක. දැන් ධර්මයේ කියන්නේ කොමග්ද කියලානේ අපි හොයන්න වෙනවා. වෙන්නේ. එතකොට අපේ අම්මලාට බොහෝ විට නැත්තම් අපේ සදහැවතුන්ට ධර්මයේ කියන එක විහාරස්ථානයේ රඳවා තිබෙන ජාතක පොත මුල් කොට ගත්ත නැත්තම් ත්‍රිපිටකයේ මුල් කොට ගත්තා වූ පොත් සංඛ්‍යාව තමයි ධර්ම ග්‍රන්ථ වශයෙන් සලකනු ලබන්නේ. අනතුරේ හැ පවතිනා වූ සූත්‍ර තමයි ධර්ම වශයෙන් සලකනු ලබන්නේ. මේ කරුණු පැහැදිලි කිරීමට තමයි ධර්මදේශනා කියලා කියන්නේ. නමුත් මේ සූත්‍ර දේශනාවක් කියන එක හෝ ජාතක කතාවක් කියන එක හෝ ඒ තුලින් ලබා ගන්න තිබෙන පුංචි ආදර්ශයක් ලබා ගන්න එකට සීමා වෙන්න එපා ධර්මයේ කියන එක. දැන් අපි ඔය පාසල් යන කාලේ ඉගෙනගත්ත ජාතක කතාවල අපිට නන්දිවිසාල කියන ජාතකයේ තියෙනවානේ මේ ගවයෙක් හොඳට පෝෂණය කරලා හදලා ආදරෙන් කතා කරලා උට කුළු වචනෙන් කතා කළා එදු කියලා කිව්වම ඌ ඇද්ද නෑයි කියලා. ආපසු අල්ලා උට ආදරෙන් අදින්න කියලා කිව්වම අර වගේ බරක් ඇද්දයි කියන කතාවක් වෙනලා කියනවා. පරුස වචනෙන් සරුපස්ස වචනෙන් පාවිච්චි කරලා රාගින්වත් වැඩක් ගන්න බෑ. ආදරෙන් කතා කරොත් ඕන කෙනෙකුම වැඩක් ගන්න පුළුවන් කියලා. එතකොට අන්න ඒ ජාතක කතාවක තියෙන සරල ආදර්ශය. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපට මේ ජීවිතය ගෙන යාම සඳහා අදාළ වූ ආදර්ශය කියන එක සූත්‍රයක් තුල විතරක් තියෙන එකක් නෙවෙයි. ගමින් ගමට වැඩම කරමින් උන්වහන්සේ යම්තාක් ධර්මදේශනාවන් කළාද ඒ ධර්මදේශනා හැම එකකම මේ ධර්මයේ නැමැති ආදර්ශය තියෙනවා. එබැවින් ධර්මය සරණ කරගනිමි කියන එකේ තේරුම තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. අපේ බෞද්ධ පින්වතුන් පළමුවත් දෙවනවත් තුන්වෙනවත් ධර්මයේ සරණ යමි කියලා කුඩා කාලේ ඉඳන් කියනවා. හොඳයි මේ කුඩා කාලේ ඉඳලා එහෙම කියන අයගෙන් ඇහුවොත් ඔබ දන්නවද සරණ කරගත් ධර්මයේ කුමක්ද කියලා? ඒකට හරි උත්තරයක් දෙන්න බැරි වෙනවා. නැසී උත්තරයක් දෙන්න බැරි වෙනවා. ආයත්‍යය බුදුජානන් වහන්සේගේ ධර්මය කියලා. නෑ එහෙම බෑ. ඊට වඩා ගැඹුරු පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් කමක් තියෙන්න වෙනවා. ඒ සඳහා මම මෙන්න මේ වගේ වදන් කීපයක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. යම් විට සියලු සංස්කාරයන් අනිත්‍යයි නොනින් දකීද සංස්කාර රැස් කිරීම කෙරෙහි විට කලකිරෙනවා. එහෙම නිවනට මඟ. සබ්බේ ධම්මා අනත්තාති අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලුම ධර්මයන් ආත්මකට ගත නොහැකියි යමිට නොනින් දකීද ආත්මකට ගැනීම කෙරෙහි කලකිරෙනවා. එහෙම නිවනට මඟ. අපමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං. සිහියෙන් කටයුතු කිරීමයි කියලා දා අප්‍රමාදයේ නිවීමට මඟ, ප්‍රමාදයේ මරණයට මඟ. මේ හැම පදයකම තියෙන ධර්මය. සිහියෙන් කටයුතු කිරීම මොකද්ද? අසිහියෙන් කටයුතු කිරීම කොමක්ද? සිහියෙන් කටයුතු කිරීම තමයි අප්‍රමාදේවත් ධර්මය කියලා කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති මේක දැනගන්න එක තමයි ධර්මය කියලා කියන්නේ. අන්න එහෙම අප මේ ධර්මදේශනා 30ක් 40ක් විතර කරපු අය වශයෙන් මේ පැහැදිලි කරනු ලබන්නේ ඒවයි අපි පැහැදිලි කළා වූ කරුණ යම් ආකාරයකින් වෙනත් විදිහකට සාරාංශ කරලා පැහැදිලි කරන්නයි. මෙහිදී මා ඔබට මතක් කරන්න කැමති කරුණක්. ඒ කරුණේ පවතින්නේ එන මෙහෙම දෙයක්. ජාතක පොතල සඳහන් වෙනවා දහම්සොඬ කියලා ජාතකයක්. මේ දහම්සොඬ ජාතකයේ පැහැදිලි කරව අදාරනවා රජකමටපත් වුණා වූ දහම්සොඬ රජතුමාට ඕනෑ වුණා ධර්මය හොයාගන්නයි කියලා. එතුමන් ඇමති මණ්ඩලයේ මියසොයයි කියලා කියනවා ධර්මය දෙන්නවා නම් දන්නවා නම් දෙන්න කියලා. කිසිවෙක් දැනගෙන හිටියේ නැහැ. ඇතෙක් පිට මසුරන් 16 සිට 5000 දක්වා තබා ගනිමින් වීදි සංචාරය කරමින් මේ ටික අරගෙන මට ධර්මය දෙන්නයි කියලා වීදි සංචාරය කරයි කියලා කියනවා ඇතෙක්. හැමදාමත් මසුරන් සංඛ්‍යාව විහිළ යනවා ගන්න කෙනෙක් නැහැ. අනතුරුව රාජ්‍යෙන් භාගයක් දෙනවා කියන පණිවිඩය ඇතෙක් පිට තබා විද යවනවා රාජ්‍යෙන් භාගයක් අරන් මට ධර්මය දෙන්නයි කියලා. ඒත් නැහැ. අනතුරුව රාජ්‍ය බිරින් සහ දරුවන්ට පවරලා රාජ්‍යම දෙනවා රාජ්‍යම දීලා සේවකයා වෙනවායි කියලා තියෙනවා ඊළඟට. රාජ්‍ය බාර දීලා ඔහුගේ සේවකයා බවට පත් වෙනවා ධර්මයේ දෙන්නේ කියලා. ඒකෝර ධර්මයේ සේවීම සඳහා දහම්සොඬ රජතුමා රාජ්‍ය පවා පරදුවට තැබුවා. ඒ තරම් ධර්මයේ වටිනවා. ඒත් කෙනෙක් නැති නිසා ධර්මයේ හොයාගෙන ගියාම අනාන්තරගත වෙලා ඉන්න අවස්ථාවක එස්සලාගත් යක්ෂයෙක් විසින් තමයි සියලු බුදුවරු ලෝට දේශනා කරවදාලා වූ ධර්මය ඇතුළත් ගාථාව දේශනා කරයි කියලා ඔය ජාතකපතිය සඳහන් වෙන්නේ. ඒ ගාථාව දන්නේ නැති කෙනෙක් නැහැ. ඒක මම මේ මොහොතේ පැහැදිලි කරන්න කල්පනා කරන්නේ නැහැ. නමුත් ඒකේ සඳහන් වෙනවා සියලු බුදුවරු ලෝට දේශනා කරවදාලා වූ ධර්මය ඇතුළත් ගාථාව තමයි මේ දේශනා කළේ කියන එක. එහෙනම් මේ එක ගාථාවක් තුළ එක භාගාථා පදයක් තුළ අපිට මේ ගුරුකොටගත ධර්මය කුමක්දයි පැහැදිලි කරලා තියෙනවා. අප මෙතනදි මෙන්න මේ කරුණ තේරුම් ගන්න ඕන සදහැවතුන් වශයෙන්. අප මේ කටයුතු කරන්නේ සිතින් කයින් වතනින් පුද්දලයෙන් වශයෙන්. අපට තිබෙන්නේ මෞකසින් දිවි ජීවිතාවසානයේ මේ යන කයක්. ඒකර අපි පුද්දලේ. මේ පුද්දලයා අම්මා තාත්තා අක්කා නංගි ස්වාමින් වහන්සේ ගුරුවරයා ආදී වශයෙන් ගෞරවාන්විත පදුම් වලින් හඳුන්වනු ලබනවා. මේ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීම තුළ අපට යා හැක්කේ පින්නතුනේ පුණ්‍ය මාර්ගයෙන් ගොස් දෙවියන් අතර මිනිසුන් අතර ඉපදී ආයු වර්ණ සැප ලබා ගැනීම නැමැති ක්‍රියාව සඳහා පමණයි. වනාන්තරගත වී ධ්‍යාන කුසල් උපදවා ගත්තොත් පමණයි රූපී අරූපී බමතල වලට යන්න පුළුවන් වෙන්නේ. මෙහෙ කරන්නා වූ කොට කියන්නේ කාමාවචර කුසල් කියලා. කාමාවචර කුසල් කියන එකේ තේරුම කාම ලෝකයේ උපදී ආයු වර්ණ සැප ලබන්නට පාදක වෙන්නා වූ කියන එක. කාමාවචර කුසල් වළංගු වෙන්නේ මනුස්ස ලෝකයට සහ දිව්‍ය ලෝක හයට. රූපාවචර කුසල් වළංගු වෙන්නේ රූපී අරූපී බඹතල වලට. ඒවා ධ්‍යාන කුසල් කියලාත් කියනවා. ඒවා පින් ක්‍රෑෂ් කරන අර්ථයේ නෙමෙයි. ඊටහා සිතේ උපදවා ගන්නා වූ සමාධි නැත්තම් දැහැන් තුලයි කරන්නේ මේවා. මේ කරුණත් අපේ බෞද්ධ පිටුන් තේරුම් ගන්න වෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ ධර්මය ගුරුකට ගැනීම සඳහා දේශනා කරලා තියෙන්නේ සංඛාර කියන වචනය. එහෙනම් සංකාර කියන්නේ මොනවද? සංකාර තියෙන්නේ කොහෙද කියලා අපි ඉගෙන ගන්න වෙනවා. මෙහිදී මා ඔබට මතක් කරන්න කැමතියි මේ සංකාර කියන එක තියෙන්නේ ස්ථාන දෙකක තුනක නෙවෙයි එකම තැනක. නමුත් සංකාර කියන වචනේ තේරුම් ගන්න නැතුව ඔබට යන්න බෑ එතෙන්ද. එවිට ඔය යථා සංකාර දානස්මින් උජිතස්මින් මහාපතේ කියන ගාථාවේ සංකාර කියන්නේ සයන්න බින්දුව අල්ප ප්‍රාණ කායන්න ප්‍රාණ සංකාර කැලි කසලවලට. බාහිර ලෝකේ එකතු වෙන්නා වූ කැලි කසල වලට තමයි අල්ප ප්‍රාණ කායන්නෙන් එන සංඛාර කියලා කියන්නේ. සයන්න බින්දුව මා ප්‍රාණ කායන්නෙන් ආපහම සංඛාර කියලා කියන්නේ කැලි කසල නෙමෙයි. ඒ සංඛාර කියලා කියන්නේ සිතින් කයෙන් වචනෙන් කටයුතු කිරීමේදී සිත එකතු වෙන්නා වූ ලෝභ දේශ මෝහ වලට. බලවම ඒවත් කසල තමයි. ඒ නිසානේ මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ. එතකොට මේ සංඛාර කියන වචනේ තේරුම තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා කියන වචනෙන් කියවෙන්නේ. අවිද්‍යාව හේතු කරන සත්‍යය මේ සංසාර ගමනේදී කුසල අකුසල කර්මයන් රැස් කරනවා කියනවා. එතකොට කුසල අකුසල කර්මයන් හෙවත් අපි එකට ගන්නවා නම් පුණ්‍ය අපුණ්‍ය කර්මයන් රැස් කරගත්තාම ඒවට විපාක හම්බ වෙනවා. එතකොට අවිද්‍යාව තුළ රැස් කරන්නා වූ මේ කාරණා නිසා මිනිසුන් අතර දෙවියන් අතර බ්‍රහ්මයන් අතර ඉපදුනත් සංසාර ගමන කෙලවර නැත්තම් සැප විපාක හම්බ වෙනවා. නමුත් ජාති ජරා මරණ වලින් මිදීමක් නැහැ. අපි පව් වලට කියනවා අපුණ්‍ය අවිසංකාර කියලා. එතකොට ඔබ නොවුණාට ගමේ රටේ ජීවත් වෙන සමහර අය පව් රැස් කරනවා. අපිට පන්සල ආගම වුණාට අපිට බුදුන් වහන්සේ ආගම වුණාට සමහර අයට සුරාව සූදුව දුරාචාරය ආගම වෙලා තියෙනවා. සල්ලාලකම ආගම වෙලා තියෙනවා. වෙන ජීවිතයක් ඇත්තෙම නැහැ. ඒකෙන් තමයි ඔක්කොම හොයන්නේ. ඔවුන් එතකොට දිවා රාත්‍රි දෙකේ හිතට එකතු කරන්නේ අපුණ්‍ය අවිසංකාර හේවත් පව්. පව් తీරණය වුණු ජීවිත අවසානයේ ප්‍රතිසන්දි ගන්නට පවෙන් ගන්න ප්‍රතිසන්දි වලට මිනිසත් බව ලැබෙනවා හෝ දෙවියන් වෙලා උපදිනවා කියලා බුදුහාමුදුරුවෝ අදාරන්නේ නැහැ. එනම් සතර ආපාය නැත්තම් නිර්විතිරසන් අන්න අපුන්‍ය ආවි සංකාරයෙන් යන්න පුළුවන් ගමන. අනේක අපේ බෞද්ධ පින්නතුන් තේරුම් අරන් තියෙනවා දුක්කටපත් වෙන්න අකමැති නිසා අපි පුණ්‍යාභි සංකාරයේ ප්‍රිය කරන්නේ නැහැ. නමුත් අපි පුණ්‍යාභි සංකාරයට ප්‍රිය කරනවා. පුණ්‍යාභි සංකාරයේ රැස්වීම තුළ අපට මරණාසන්න මොහොතේ පුණ්‍යාභි සංකාරයේ චේතනාවට આવොත් ඒ මුනුරුකටගෙන ලැබෙන ආව ප්‍රතිසන්දිය මිනිසුන් අතර සෞභාග්‍ය සම්පන්න හෝ දුර්භාග්‍ය සම්පන්න වෙන්නට හෝ දෙවියන් අතර ඉදදී කලක් මහේසාක්‍ය දෙවියන් වශයෙන් ඉන්නට හෝ පුණ්‍යාභි සංකාරයේ උදව් වෙනවා. අභිසංකාරයේ කියන එකේ තේරුමම යලි විපාක දෙන්නට හේතුවක් ඉතුරු වෙන එක. මේ දෙක එහාට ගිය මේ දෙකට එහා ගිය පිටසක්තික ඉන්දියානු සමාජයේ පෞත් අතහැරියා පිනුත් අතහැරියා උන් වනාන්තරයට ගිහිල්ලා ඇහැට කනට නාසයට හම්බ වෙන අරමුණු වලට මොන ගැහෙන්නේ නැතුව මුණ දෙන්නේ නැතුව සිත ඇතුළත සාන්ත ස්වභාවයක් දිනු කළා. ඒකට තමයි ආනිජ්ජ අභිසංකාර කියලා කියන්නේ. බුදුන් වහන්සේ හමු නොවු අය මේ ධානයෙන් කාලක්‍රියාවට ඒ ධානයට අදාළ රූපී අරූපී බමතරවල ඉපදුනා. ඔවුන්ගේ සසර ගමන නිමා වුණේ නැහැ. ඒ ධානයට ඉන්න පුළුවන් කාලයක් ඉන්න පුළුවන් කල්ප ගණනක් හරි ඒ ධානයේ පිරිහෙනකොට ආපහු සසරට එන්න වෙනවා ආපහු. එතකොට අපුඤ්ඤාවි සංකාරයේ පුඤ්ඤාවි සංකාරයේ ආනිජ්ජාවි සංකාරයේ කියන මේ සබ්බේ සංඛාරා කියන්නේ මේ ටිකට තමයි. මතක තියාගන්න. මේ සංඛාරා නිසා සත්වයාට දෙවියන් අතර මිනිසුන් අතර අපාගතව බ්‍රහ්මයන් අතර සසර සැරිසරන්න සිද්ධ වෙනවා. ඒක තමයි අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා කියන්නේ. දැන් අර බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ සසර සැප ලැබමින් ඇවිදින හැටිද? සසරින් අත මිදෙන හැටිද අපි කල්පනා කරන්න ඕන. සසරින් අත මිදෙන මාර්ගයේ නැත්නම් හෝ තේරෙන්නේ නැත්නම් අපට පුණ්‍ය මාර්ගය තෝරගන්න වරුණාම වෙන කරන්න දෙයක් නැහැ. අබුද්ධෝත්පාදයක සදහම් මතු වෙලා නැහැ. එවිට පුණ්‍ය මාර්ගය අරුණාම වෙන කරන්න දෙයක් නැහැ. බුද්ධෝත්පාදයකත් පුතන් ජන සමාජය තුළ ධර්මයේ තේරෙන්නේ නැති අය ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ සද්ධර්මයේ කියන කොටස වටහා ගන්න බෑ. එවිට දෙවෙනි ක්‍රියා මාර්ගයක් වශයෙන් පුණ්‍ය මාර්ගය අනුගමනය කරන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් පුණ්‍ය මාර්ගයේ ලැබෙනා වූ ආයවර්ණ සබ්බල භවෝග සම්පත් කියන කාරණා අපි හිතනවා සැපයි කියලා. සැප වශයෙන් උත් වෙනවා තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ භෝගවල ආදීනව සහ ආනිසංස දෙකම තියෙනවායි කියලා. ඔබට හම් වෙලා තියෙන ඉඩකඩම් යාන වාහන දේවල් දරවල් දරු සම්පත් ආදී මේ දේවල් සලකමුක අපි විභෝග කියලා. එතකොට ඒවැ ආනිසංසයක් තියෙනවා. මවට පියාට සාසනයට දුරු දරුවන්ට තමන්ට පරලෝට යන්න කටයුතු කරන්න මේව යොදා ගන්න බලවනේ. ඒක තමයි ආනිසංස. නමුත් බුදුන් වහන්සේ වදාරනවා ඒ භවෝග සම්පත්ම ගින්නට සොරුන්ට රජුන්ට සතුරන්ට අයිති වෙනවා ජලයට අයිති වෙනවා. එතකොට අපිට භවෝග සම්පත් ආය හම්බ වුණත් මේ සොරුන්ට ගින්නට ජලයට අයිති වෙන දුක නවත්තන්න පුළුවන්ද? සංසාරේ කවදා හරි. ඒව අල්ලගත්තොත් ඒව නැති වෙන නිසා ඇති වෙන ආ දුක ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා නෑ. එනිසා බුදුන් වහන්සේ වදාරනවා ආනිසංස වගේම මේකේ ආදීනව එකුත් තිබෙනවා. එබැවින් ආදීනව නිසා හරි හම්බ කරන් නැතුව ඉන්න කියන්නේ උන්වහන්සේ. ආදීනව දරාගන්න ධර්මයේ සරණ කරගන්න. අන්න එතෙන්ට අපට ධර්මය ඕන. ඔබට ඉන්නා වූ දූ දරුවන්, ඔබට ඉන්නා වූ සැමිය, ඔබට ඉන්නා වූ බිරිඳ, ඔබට ඉන්නා වූ ඥාති, ඔබ තිබෙනා වූ භවභෝග සම්පත්. ගංගා ගැලීමෙන්, නායා යාමෙන් යම් යම් කාරණා නිසා විනාශ වෙන්න පුළුවන්. එවිට දුක් කෙන එක වළක්වන්න බැහැනේ. ඒවා සිදුවෙන එක වළක්වන්නත් බැහැ. එනං ඒවා උපයාස අපයා ගන්නත් ඕනේ. හානි වීමේදී කම්පා නොවෙන් අවශ්‍ය තව පිළිසරණක් බුදු සමයේ තියෙනවා. අන්න ඒකට තමයි ධර්මය කියලා කියන්නේ. එතකොට එහෙනම් අටලෝ දහමේ දුකටපත් වීමේදී කම්පණයටපත් වීමේදී කම්පා නොවේ සිටීම සඳහා අප විසින් තේරුම් ගත යුතු දෙයක් තමයි ධර්මය කියලා කියන්නේ. දුකින් අතමෙත් ඒක ධර්මය වුණාට බුදුරජාණන් වහන්සේලෝට හෙලිකරවා දාන ධර්මය ඊට වඩා ගැඹුරුයි. වරකම් කරන්න ඇති කාන්‍යාගමික තුල තියෙන්නත් පුළුවන්. මෞපියන්ට සලකන එක අන්‍යාගමිකයෝ තුළ තියෙන්නත් පුළුවන්. නමුත් අන්‍යාගමිකයෙකු තුළ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තියෙන්න බෑ. අන්‍යාගමික තුළව නෙමෙයි බුදුන් වහන්සේ වදාළ ධර්මයේ බුදුන් මේ වර්තමාන සමාජයේ ජීවත් වෙන පුහුදුන් අය තුළවත් නෑ. පෘථග්ජන කියන අය තුළවත් නෑ. එබැවින් ධර්මයේ තේරුම් ගන්නේ නැතුව අනුගමනය කරන්න බෑ. ධර්මයේ තේරුම් ගන්නේ නැතුව දුකින් අත මිදෙන්නට බෑ. එවිට ධර්මය කියන්නේ ධර්මයේ කියන අකුරු හතර නෙමෙයි. එයින් සඳහන් වෙන්නා වූ මෙන්න මේ සංඛාර කියලා කතා කළේ අපි. සංඛාර සම්බන්ධයෙන් මොකක්ද බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම? අනිච්ඡාවත සංඛාරා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. වය ධම්මා සංඛාරා. අන්න මේ පද තුල තියෙනා වූ දෙයයි ධර්මය. මං හැම කියන්නේ ඇයි? දහම්සරණිතුමාට රාක්ෂයා දේශනා කළ ගාථාව අනිච්ඡාවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධංති තේ සම්මූප සමෝසකෝ. මේ ගාථාව තුළ තියෙන දෙයයි ධර්මය කියලා කියන්නේ. ඒ ගාථාව තුළ තියෙන දේ ධර්මය නම් මරණයෙන් පස්සේ කිව්වහම ඒ පුද්ගලයාට එකින් ප්‍රයෝජන ගන්න කාලයක් නැහැ. ඔන්න අපේ රට පුරුදු වෙලා තියෙන හැටි. ධර්මයේ තියෙන ගාථාව කෙනෙක් වෙනුවෙන් කියන්නේ මරණයට පත් වෙනන් පස්සේ. මම යෝජනා කරනවා මේ ගාථාව අවුරුදු 18 20 නැත්තම් ඔබට ධර්මයේ හමුණු තැනකදී භාවිතයට ගන්න කියලා. එවිටයි ඒ ධර්මයේ සරණ කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ. එවිට මේ සංඛාර තියෙන්නේ කොහෙද දන්නවද? මේ සංඛාර තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහේ සංඛාර ස්කන්ධය තුළ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ ඔබට ඇසට කනට නාසයට දිවට අරමුණක් හමු වෙන විට ඒ අරමුණ හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන නීති ටිකට. ඇසට රූපයක් හම්බ වුණාම මේක හොඳයි නරකයි කියලා විඳින්න ඕනේ. ඒක හඳුනන්න ඕනේ නිල්ද කළුද රද්ද කියලා. ඒකට කැමති නම් ඇලෙන්න ඕනේ අකරට නම් බැඳෙන්න ඕනේ. ඒකට සංඛාර කියලා කියනවා. මේ රූපය මුල් කොටගෙන හටගත්තා වූ වේදනාව සංඥාව සංඛාරය කියන මේ දේවල් විශේෂයෙන් දැන ගැනීමට විඥානය කියනවා. එවිට ඇසට කනට නාසයට දිවට කයට කියන මේ පහටම සහ මනෝද්වාරයට එන්නා වූ අරමුණු හඳුනා ගැනීමේදී ඇසට රූපය කනට ශබ්ද රූපය නාසයට ගන්ධ රූපය දිවට රස රූපය කයට පොට්ටබ්බ රූපය සිතට ධම්ම රූපය ඒ රූප මුල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන පහක් හටගන්නවා. මෙන්න මේ වේදනා සංඥා සංකාර විඥාන රූප කියන පහ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාවට පදනම් වුණේ සහ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය දේශනා කරන්න පදනම් වුණේ. මෙහිදී තේරුම් ගත යුතු වැදගත් කරුණ. මේ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය තේරුම් ගන්නට මේ පංචස්කන්ධයගේ ඉදීම මැරීම මනවින් වටහා ගන්න නැතුව කෙනෙකුට පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි සංඛාර කොහෙද තියෙන්නේ? රූප වේදනා සංඥා සංඛාරවල. ඒ සංඛාර කියන ස්කන්ධයට අපි එකතු කිරීමක් කරන ලබන ජීවත් වීමේදී අල්ලා ගැනීමකින් යුක්තව එතකොට ඒකට කියනවා ඒතං මම ඒතෝහමස්මින් ඒසෝමේ අත්තා කියලා. ඒ මමය, ඒ මගේ, ඒ මගේය, ඒ මමය, ඒ මගේ ආත්මය. අන්න එහෙම මගේය, මමය, මගේ ආත්මය කියන සංකල්පයෙන් තමයි කෙනෙක් ජීවත් වෙනකොට අපුඤ්ඤාභි සංකාරය හෝ පුඤ්ඤාභි සංකාරය හෝ අනිච්ඡාභි සංකාරය හෝ එකතු වෙන්නේ. එවිට සබ්බේ සංකාරා අනිච්ඡාති නෙමෙයි ඔවුන්ට සබ්බේ සංකාරා අනිච්ඡාති. අන්න අපේ බෞද්ධ පින්නතුන් තේරුම් ගන්න ඕන කරුණ තමයි සංඛාරයන් නිත්‍ය සතුකාත්ම කොට ගැනීම තුළ තමයි සසර ගමන ක්‍රියාත්මක වෙන්නේ. අපුඤ්ඤාභි සංඛාරයේ මමගේ මගේ ආත්ම කොට ගත්තාම අපාය පැත්තේ රවුමක් කරකලා එන්න පුළුවන් මරණින් මතු. පුඤ්ඤාභි සංඛාරයේ මමගේ කොට ගත්තාම දෙවියන් අතරව මිනිසුන් අතර උපදින්නට පුළුවන් ආයවරණ සබ්බල සහිතව. ආනිජ්ජාභි සංඛාරයේ වා ධාන කුසලයේ උපදවා ගත්තොත් ඒක මමගේ කොට ගත්තාම රූපී අරූපී බඹතලවල පැත්තක් රවුමක් ඇවිදලා එන්න පුළුවන්. එතකොට මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති නිසා නෙමෙයි සත්වයා සංසාරේ ඇවිදින්නේ සබ්බේ සංඛාරා නිච්ඡාති නිසා. ඒවා මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම නිසා තමයි සංසාරේ සත්වයා ඇවිදින්නේ. දැන් ඔබට මේ ජීවිතේ මොහොන දෙන්න සිදු වෙනා වූ කර්ම කාරණා ටිකක් තියෙනවා. ලාභ, අලාභ, සැප, දුක්, නින්දා, ප්‍රසංසය, අසහායස. එහෙම නැත්නම් ගෙදරදොරේ තියෙනා වූ ප්‍රශ්න. මේකට ඔබ විසඳුම් හොයන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සරණින්ද නැත්නම් ලෝභ දේශ මොහයන්ගේ සරණින්ද? බැන්නොත් බැනගන්න යනවා, ගැව්වොත් ගහගන්න යනවා, පරිගන්ත යනවා, එකට එක කරන්ත යනවා, හුලියම් කරන්ත යනවා, පරිගහන්ත යනවා. මේ තමයි අපේ සමාජයේ මිනිස්සුන් අතර තියෙන ප්‍රශ්න ජයගන්න භාවිත කරන ක්‍රමය. මේ ඔක්කොම කරන්න යනකොට එතනින් ධර්මය අයින් වෙනවා. ඊර්ෂ්‍යා කරන්න ගියොත්, වෛර කරන්න ගියොත්, කෝපල් කරන්න ගියොත්, පරිගන්න ගියොත්, පරිගහන්න ගියොත් එතකොට ධර්මය අයින් වෙනවා. එතන ක්‍රියාත්මක වෙන්නේ ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. විශේෂයෙන් ද්වේෂය. ද්වේෂය හිතට ඇවිදින් ක්‍රියාත්මක කරනකොට මම බවට පත්වන්නේ ද්වේෂයයි. ලෝභය හිතට ඇවිදින් ක්‍රියාත්මක වෙනකොට මම බවට පත්වන්නේ ලෝභයයි. ලෝභය මම වෙනකොට ලෝභ මෝහ, ද්වේෂය මම වෙනකොට ද්වේෂ මෝහ. මේ කාරණා මුල් කොටගෙන තමයි අපි සමාජයේ කටයුතු කරන්නේ. එබැවින් වර්තමාන සමාජයේ පුතග්ජනායගේ ජීවිතය තුළ පවතින්නේ නිත්‍ය සුඛාත්මණං වූ ඔවුන් හදාගත්ත ධර්මයයි. මම මගේ මගේ ආත්ම කොට ගත්තා වූ ඔවුන් හදාගත් ධර්මයක්. එබැවින් ඒ ධර්මය තුල ඔවුන්ට ප්‍රතිසන්දිය ලැබුණහම දුකින් අත මිදීම ලෝභ දේශ මොහ ශේයම සිදු වෙන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා ලෝභක්ඛය නිබ්බාණං, දෝසක්ඛය නිබ්බාණං, මෝහක්ඛය නිබ්බාණං. ලෝභය තියෙන තැනින්ම ලෝභය බිඳුවට බහින්න ඕන. ද්වේෂය තියෙන තැනින්ම ද්වේෂය බිඳුව දක්වා අඩු වෙන්න ඕන. මෝහය තියෙන තැනින්ම මෝහය බිඳුව දක්වා අඩු වෙන්න ඕන. ඒ අඩු වෙලා බිඳුවට පත් වුණාම තියෙන සැනසීම තමයි නිවීම කියන්නේ. අඩු කරගන්නේ කොහොමද? අඩු කර ගැනීම සඳහා නිත්‍ය සුඛාත්ම සංකල්පය පාවිච්චි කරන්න බෑ. නිතසුකාත්ම සංකල්පේ පාවිච්චි කරොත් පුංචි දරුවෙකුට කැටයක් ගෙනත් දීලා රුපියල් 5-5 දෙනකොට කැටේ ඇතුලේ තියෙන සල්ලි ගාන ඉහළ යනවා වගේ එන්න එන්න ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වෙනවා. බලවත් වෙන්න බලවත් වෙන්න දුක වැඩි වෙනවා. එහෙනම් කර්ම රැස් කිරීමේ මාර්ගය කර්ම මාර්ගයයි, කර්මක්ෂය කිරීමේ මාර්ගය ධර්ම මාර්ගයයි. ඡය වෙන්න වෙනවා. ලෝභ දේශ මොහ ලෝභක්ඛේ නිබ්බාණං දෝසක්ඛේ නිබ්බාණං මොහක්ඛේ නිබ්බාණං බුදුහාමුදුරුවෝ දාරනවා. නිවීම කියලා කියන්නේ ලෝභේ දේශේ මොහේ ඡය වීම. රැස් වීම වෙනුවට ඡය වීම සිදු වෙන්නේ කොහොමද? මෙන්න මේ රහස තේරුම් ගන්න වෙනවා. මේ රහස තේරුම් ගැනීමේදී මෙන්න මේ රහස වැඩි විස්තර කලේ නැති වුණාට ඉදිරි දේශනා වලින් හොයලා තේරුම් ගන්න වෙනවා. රැස් වෙන්නේ නিত্য සුඛ ආත්මකට ගැනීමේදී. හේතු ඉතුරු වෙමින් නැති වෙනවා සතර නැවත උපතට විපාකයක් සඳහා හේතු ඉතුරු වෙනවා. එබැවින් නিত্য සුඛ ආත්ම යන බුදුරජාණන් වහන්සේලා වදාළ දේශනාව නෙමේ බුදුන් දහම් හමුණුවන පෘථග්ජන පුද්ගලයන් පිළිගත් ධර්මයයි. බුදුවරු ලෝට පහළ වෙලා දේශනා කරන්නේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛනාත්මය. එයයි ධර්මය. එතකොට අනිත්‍ය දුක්ඛනාත්මයේ තේරුම් අරගෙන වර්තමාන මොහොතේ මොහොතක් මොහොතක් පාසා අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් බලන්න පුළුවන් නම් ලෝභයේදී, ද්වේෂයේදී, මෝහයේදී, ඊර්ෂ්‍යාවේදී, ක්‍රෝධයේදී, වෛරයේදී, පළිගැනීමේදී ඕනෑම කාරණයකදී මමත්වේන ඕනෑම කාරණයකදී ඉදිරියට තබන් නැතුව අවසන් කරන්න පුළුවන් විදියට අල්ලා නොගෙන ඉන්න පුළුවන් නම් ඒ අල්ලා ගැනීම තමයි මෙතන වෙන්නේ. බාර ගන්නවා, මට බැන්නා කියලා බාර ගන්නවා, මට පලිගත්ත කියලා බාර ගන්නවා, මට පාඩුවක් කරවයි කියලා බාර ගන්නවා. මේ බාර ගැනීමෙන් මම හැදෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා දාරන්නේ. කෙස්ලොම් නීදත්තලින් මම හැදෙනවා නෙමෙයි. යම් දෙයක් බාර ගන්නවාද? ලාභය, අලාභය, සපදුක නින්දාක සංසා කියන මේ හතර, හතරක් හොඳයි කියලා බාර ගන්නවා, හතරක් නරකයි කියලා බාර ගන්නවා. දෙකම බාර ගැනීම. හතරක් ඇලීම, හතරක් ගැටීම. ඇලීමේදී ලෝභ, ගැටීමේදී දෝෂ. දෙකේදීම මම කොට ගැනීම මොහ. එතකොට ලෝභ මෝහ ද්වේෂ මෝහ කියලා කියන්නේ සංඛාර රැස් කරන මාර්ගය, සසර ඇවිදින මාර්ගය, දුක් උපදවන මාර්ගය. අන බුදුවරු ලෝට පහළ වී මේ රහස පැහැදිලි කර දෙමින් අපට කියා දෙනවා ඔබේ සිතේ හටගෙන තිබෙනා වූ මේ හේතු නිසායි ඔබට බාහිර කාරණා නිසා ලෝභ ද්වේෂ මෝහ උපදමින් දුක් දුක්ගෙනත් දෙන්නේ. ඔබ දුකක් නැතුව ඉන්න කැමති නම් ඔබ ඒ ගැටෙන කාරණා නිසා ලෝභ ද්වේෂ මෝහ උපදින්න නැත්නම් ඔබ හිතේ තියෙනා වූ මේවා අයින් කරගන්න. අනි අයින් වීම කියන එක සිදු වෙන්නේ අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බැලීමේදී. අනිත්‍ය දුක්ඛානාත්ම වතු පිටීර කඩම් ගෙවල් දරවල් නෙවේ හිතවතනි පින්නතුනි. මතක තබා ගන්න. අනිත්‍ය දුක්ඛානාත්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සංකාරයේ ස්කන්ධයට එන ඕනෑම දෙයක්. ලෝභයේදී ලෝභය, දේශයේදී දේශය, මෝහයේදී මෝහය, බයේදී බය, ඊර්ෂ්‍යාව, ඊර්ෂ්‍යාව ඕන දෙයක්. රූපකාමයේදී රූපකාමයේ, ශබ්දකාමයේදී ශබ්දකාමයේ, ගන්ධකාමයේදී ගන්ධකාමයේ. මේවා අල්ලා ගැනීමෙන් බුදු පියාණන් වහන්සේ වදාරනවා මම හැදිනවායි කියලා. සක්කාය දිච්චය කියන්නේ අරමුණේ බැඳීමට. අන්න බුදු පියාණන් වහන්සේ මේක තේරුම් අරගෙන අනිත්‍යකානාත්මක ධර්මයේ සරණ කරගෙන උන්වහන්සේ සකල ක්ලේශයන්ම බිඳුව දක්වා අවසන් දක්වා ඉවර කරනු ලැබුවා අනිත්‍යකානාත් ධර්මයේ සරණේ. සකල ලෝකවාසී ජනතාවට බුදුරජාණන් වහන්සේ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන මේක අහලා බන අහලා ඉගෙන ගන්න, ඉගෙනගෙන මේක ක්‍රියාවට නගන්න. ක්‍රියාවට නැගීම තුළ ඔබට කර්ම රැස්වීම වෙනුවට, කර්මක්ෂය කිරීම තුළින් ලෞකික කියන සැප වෙනුවට. ලෞකික කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, අරමුණු වල තියෙන අවසුවේට ඉඳකඩම් ආදී දේවල් තියෙනවා කියලා ලබා ගන්නා වූ වේදේක සුවේ ලෞකික සැපය. ඒකේ මම කියන මුලාව දුරු වුණාම එතනම තියෙන අසෝයක්. ඒක අවේදිත කියන්නේ පුද්ගලයා නැහැ කියන එක නෙමෙයි. විඳීම බාර ගන්න කෙනෙක් නැහැ. ඇලෙන්න ගැටෙන්න කෙනෙක් නැහැ. ඒ කෙනෙක් නැහැ කියන එකේ තේරුම ශරීරය නැහැ කියන එක නෙමෙයි. බාර ගැනීමේ මුලාව නැහැ. මුලාව නැති වුණාම එතන තියෙන සැනසීමට කියනවා ලෝකෝත්තර සුව කියලා. මේ ලෝකෝත්තර සුවයට ළඟා වීම සඳහා බුදුරජාණන් වහන්සේලා වදාළ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛානාත්ම නැමැති ධර්මය සරණ කරගන්න. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයන්ගෙන් තොරව හැම දිනාටම ධර්ම ශ්‍රවණය කොට එක ධර්ම දේශනාවක් නෝ 10ක් හරි 10ක් නෝ 50ක් හරි 50ක් නෝ 100ක් හරි අහලා ඔබ ළඟ තියෙන සංස්කාර ධර්මයන් ඔබ සංසාර ගමනේදී නිත්‍ය සුඛාත්ම කොටද අරන් තියෙන්නේ. ඒ ඇත්ත පිළිගන්න වෙනවා. එහෙනම් ඒ පැත්තට බලලා බෑ, අනිත් පැත්තට බලන්න පුරුදු වෙන්න වෙනවා. මෙන්න මේ බලන එකට තමයි භාවනා කරනවා කියන්නේ, සතිපට්ඨානෙ වඩනවා කියන්නේ, අප්‍රමාද වෙනවායි කියලා කියන්නේ, සිහියෙන් කටයුතු කරනවායි කියන්නේ ඔක්කොම උතන. එබැවින් ඒ தත්වයන් තේරුම් අරගෙන Tamange ජීවිතේ බාහිර ලෝකෙත් එක්කලා ගැටෙනකොට විශේෂයෙන් මව්පියන්, දූ දරුවන්, සහෝදර සහෝදරයන්, ඥාති මිත්‍රාදීන් ඉඳකඩම් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් හොයලා බැලුවොත් කියන්න බැරි තරම් අවුල් ගොඩක ගැටුම් ගොඩක ඉන්නේ. මෙන්න මේවා සමනය කර ගැනීම සඳහා මේ ස්ථානයට, මේ ගැටුම් තියෙන තැනට තමයි ධර්මයේ ගේන්න ඕනේ. ඒ ධර්මය අරන් ඇවිදින්න ඔබ හැම දෙනා ඒ සරණ කරගන්නවා නම් ඔබට බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණින් සසර දුක වෙනුවට ඒ මොහොතේ නිවීම අත්දකින්න පුළුවන් වෙනවා. එසේ කර ගැනීම සඳහා අප විසින් මේ බුදු පියාණන් වහන්සේ වදාළ පඨම උරුවෙල සූත්‍රයේ සඳහන් වෙන්නා වූ ධර්මයේ ගුරුතරම් තුහි තබා ගැනීම නැමැති ආදර්ශ පාඨය විග්‍රහ කරමින් ඔබ වෙත කළා වූ ධර්මානුශාසනාව මේ මොහොතේ අපි මෙතකින් අවසන් කරනු ලබනවා. අනතුරු සින්දේශකින් වහන්සේලා වශයෙන් පූජනීය මහා සංඝරත්නය හැමටත් ඔවුන් ප්‍රාර්ථනා කළ පරිදි නිරුත් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා. ඒ වගේම සුව උපන්දිනයක් වේවා. නිරෝගී සුව ලැබේවා. යහපත් අනාගත අභිවෘද්ධින් සපුරා ගන්නට ලැබේවා. රැකියාදී කටයුතු සාර්ථක වේවා. පවතින ආරෝග්‍ය පීඩාවන් දුරු කර ගන්නට ලැබේවා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා. නරක ආදී ස්තර අපායපත්යකට නොපැමිණේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා. බුද්ධ ආදී මහෝත්තම වූ කල්‍යාණ මිත්‍ර සේවනයන් ලැබේවා. තිලක්ෂණයන්ගේ ගැඹුරු අටහ ගැනීමට අවශ්‍ය කරන්නා වූ නිවන මොහුරා යාමේදී හැම දිනාටම සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සොයන සැනසීම පිණිස හේතු ආසනා වේවායි අප විසින්ද හැම දිනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලබනවා, ආශිර්වාද කරනු ලබනවා. ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.